සම්පූරිතාපමිත පාර මිතා බලේන විද්වන් සියෝ කිල කිලේස සමෝහජාලම් තිනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදේට පෙත්වා. නමස්කාරය කියන පංචශීලයේ සමාදන් වන්න. නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි. තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි. තතියං ති ධම්මං සරණං ගච්ඡාමි. සතියං ති සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සැනෙහවත් වාසනාවන්ත පින්නතුනේ චන්ද්‍රාද සිල්වා මහත්මයාටත් ඒ වගේම එම නෝනා මහත්මියටත් ආශිර්වාද පිණිස සිදු කෙරෙන විශේෂ සම්බුද්ධ පූජාමය පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම චන්ද්‍රායයට ආශිර්වාද පිණිසත් ඒ වගේම නන්දියක්ඛා ප්‍රධාන පවුලේ හැමදෙනාටම ආශිර්වාද පිණිසත් ස්වාමීන් වහන්සේලා ඔබේ නිවසට වැඩම කරලා මේ වෙලාවේ සම්බුද්ධ පූජා පවත්වලා බුදුගුණ මෛත්‍රිය සිදු කරලා සත්‍රි දේශනා කරලා ඔබේ ජීවිතයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් අපේ චන්ද්‍රයයා නිරතුරුව ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් බුදු දම සංඝ කෙන තෙරුවන් සරණ ගිහිපු කෙනෙක් විදියට නිරතුරුව පින්කම් කරන කෙනෙක් මුළු ජීවිත කාලේ පුරාම සිය දෑතින් පින්කම් කරගෙන ජීවිතයේ පිනෙන් පිරිච්ච කෙනෙක් යමනෝනා මහත්මියන් දෙදෙනාම මේ පින්කම් වලින් තමගේ ජීවිතය විසිරු කරගත්තු දෙපළ. ඉතින් ඔබ ඒ සිද්ධ කළා වූ සියලු පින්කම් නිරතුරුව සිහිපත් කරන්න. ඒ පින්කමල ආනිසංසෙන් ජීවිතේ එළඹලා තියෙන සියලු දුක්ඛම් පටල දුර වෙලා අපලෝක අද්දරව පහව ගිහිල්ලා සියලු යහපත සාන්තිය නිරෝගී භාවය සැනසීම සැලසේවා. ජීවිතයේ කිසියම් කරදරයක් සම්පතලා කෙලඹෙන්නට තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වෙන්නට මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් ඔය මේ පින්කම සිදු කරන්නේ. පළමුවෙන් අප ඊටාම ගෞරවයෙන් සෝදානම් කොට කැම්පස් කරා වූ මල් පහන් සුවඳ දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමු පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් කුසලයේ හේතුවෙන් අද විශේෂයෙන් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන චන්ද්‍රරාජ සිල්වා මහත්මයාටත් එම නොනා මහත්මියටත් සිත සාන්තිය යහපත් උදා වේවා. ජීවිතයේ බලාපොරොත්තු වන සියලු සත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වීමට මේ උතුම් සම්බුද්ධ පූජාවත් හේතු වේවා. අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කිරීමෙන් ඔබේ ජීවිතයේ සියලු සිත සාන්තිය යහපත සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාසං සුචිසාර දේසං සන්දේරකං සන්න තනුපලාසං සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසි සංසේවිතං දාසේ මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදංසින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුං අනුන්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපති සාරිරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා ගණසාරම් පදින්තේන දීපේන තමදං සිනාන් තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාරයුන්තේන ධූපේනාහං සුගං පූජයේ පූජනීයන්තං පූජා භාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පෝජයාමි මුනින්දංස සිරිපාද සරෝරුහේ පෝජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ච හෝතු මොක්ඛං පුප්පහං මිලායාති යතා කායෝ තථායාති විනාසං භාවං අදේවාසේතුනෝ බන්තේ පානීයං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම අදේවාසේතුනෝ බන්තේ ගිලාන පංචයං නිමං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සදෝ සදෝ සදෝ. සැදැවත් වාසනාවන්ත පින්තුනි, දැන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුගුණ මෛත්‍රී භාවනා වඩලා ඔබේ ජීවිතයට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුල පැවතියා වූ අරහං ආදී උතුම් සම්බුදු ගුණ මෙනෙහි කරලා, ඒ උතුම් සම්බුදු ගුණ වල බලයෙන් ලෝවැසි සියලු සත්ත්වෝ සෝපත්ත්වා කියන මෙස්සිතවිල දිනු කරලා, ඒ බුදුගුණ මෛත්‍රී ආනිසංසයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන අපේ පින්වත් චන්ද්‍රාද සිල්වා මහත්මයාටත්, එම නෝනා මහත්මියටත් සියලු යහපත් අභිවෘද්ධිය සිද්ධ වේවා. ඔබේ ජීවිතයේ කිසියම් අපරෝපද්‍රවයක් එළඹෙන්නට තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වෙලා සිත සාන්තිය සැලසේවා. ජීවිතයේ සියලු අභිමතාර්ථයන් සඵලවන්නට මේ උතුම් බුදුගුණ මෛත්‍රියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප මේ හැටියට සජ්ජහනා කරනකොට හොඳට බුදුගුණ තුළ හිත පිහිටුවාගෙන නිහඬව භාවනා ඉරියව්වෙන් මේ පිළිවදව මෙනෙහි කරන්න. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුල පැවති අරහං සම්බුදු ගුණ තේජසින් ලෝයසී සියලු සත්‍යෝ සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්‍යෝ සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුල පැවති විජ්ජාචරණ සම්පන්න බුදුගුණ තේජසෙන් ලෝකයේ සියලු සත්වෝ සෝපත්ත්වා ශාන්ත සුවයටපත්ත්වා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා භාගතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසෙන් ලෝයසී සිරු සත්‍යෝ සෝපත්ත්වා සෝපත්ත්වා ශාන්ත සුවයටපත්ත්වා භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාගතුන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවයටපත්ත්වා භගවතු අනුත්තර පුරිස ධම්මසාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාගතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මසාරතේ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්වෝ සෝපත්ත්වා ශාන්ත සුවයටපත්ත්වා භගවතු සන්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාගතුන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත්ත්වා ශාන්ත සුවයටපත්ත්වා භගවතු බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා භාගතුන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසේ සියලු සත්වෝ සෝපත්වෙත්වා සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසිය සියලු සත්වයෝ සෝපත්වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසිය සියලු සත්වයෝ සෝපත්වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා. සියලු වදුරු නැත්තෝ වෙත්වා. වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. වෙත්වා සෞසත හැම කල් නිදුකී පන්ත්වා සැපතට සමගිව මුනිකී. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය. සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමිගත් මග ගැනීමය. සාදු සාදු සාදු. හොඳයි, සැනහවත් වාසනාවන්ත පින්වතුනි, වැඩමට වදාළ ස්වාමීන් වහන්සේලා දැන් ඔබ කෙරෙහි ඉතා මෛත්‍රියෙන් සෙත් පිරිස් සජ්ජහනා කරලා ඔබට ආශිර්වාද කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ ආශිර්වාදයෙන් ස්වාමීන් වහන්සේලා සිදු කරන්නා වූ දානාදී පින්කමලානි සංසයෙන් සීලාදී ප්‍රතිපත්තිවල බලයෙන් විශේෂයෙන් අපේ චන්දරයියා ජීවිත කාලයක් පුරා සිදු කළා වූ මහානීය පින්කමලානි සංසයේ බලයෙන් ඔබතුමාට එළඹලා තියෙන සියලු අපලෝක අද්දර දුරු වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සියලු කායික මානසික සුවය සැනසීම දිනෙන් දින දිනු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පිරිස් සජ්ජහනා කරනවා. කවුරුත් එකට පිරිස් ශ්‍රවණය කරමින් පිරිස් සජ්ජහනා කරමින් අපේ ජීවිතයට අපේ ආශිර්වාදය සලසා ගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම් විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පංචන්තං විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තාරි පුරිස යුගානි අට පුරිස පුංගලායේස භගවතෝ සාවක ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජ අනුන්තරං පුඤ්ඤ ලෝකං සාති ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතන් ඒතේන සංච වඤ්ඤේන පාතු ත්වං රතනන්තයං යං කිංචි වින්තං ඉදවාහුරං වා සංගේසු රතනං පනීතං නනෝ සමන්නත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීදං යදඤ්ජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම් සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංඛ්‍ය සුවන්ති හෝතු කේනම් පුරාණම් නවන්නන්ති සම්භවං විරන්ත චින්තා ආයතිකේ භවස්මින් තේකේන බීජා අබිරුල් හිජ්ජන් දානිබ්බන්ති දේරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සුවන්ති හෝතු ඒතේන සංච වඤ්ජේන හෝතු තේ ජයම කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙන්ච සංකෝ වුජෝජසෝජෝජ සුවචෝ චංස මුදෝ අනතිමානී සන්තුල්ස කෝච සුබරෝච අප්පකින්චෝච සල්ලහොක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝල අප්පගම්බෝ කුලේසු අනනුකින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උප සොකේනෝ වාකේමිනෝ හොන්තු සම්බේසන් බවන්තු සොකේතන්තායේ කේචි පාන බෝතන්තේ තසාවාතාවරාවානවසේ දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුක තෝලා දෙට්ටාවායේව අන්දෙට්ටායේ චදු වසන්තේ අවිදෝරේ බෝතාවා සම්බවේසේවා සම්බේසන් බවන්තු සුකිතන්තාන පෙරෝ පරන්නි කුම්බේත නාති මඤ්ඤේත කන්ත චිනං කං ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්චෛය මාතා යතානියම් ආයුසායේක පුන්ත මනුරක්කේ ඒවම්පි සම්බෝතේ සෝමාන සම්බා අපරිමානම් උන්දම් අදෝච තිරියංච අසම්බාදම් අවේරං අස තෙට්ටං චරම් නිසින්නෝ වා සයානෝ වා යාව තංස විගත මින්දෝ ඒතං සතින් අදිට්ඨෙය බ්‍රක්ම විහාරම් නිදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන් කාමේසු විනෙයගේ දං නහි ජාතු ගම්බසෙයි පුනරේතේතේන සංච වංජේන සොන්තිතේ හෝතු ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනංසතු ඒතේන සංච හෝතු තේ ජය මංගලං මහාකාරුණිකෝ නාතෝ හිතාය සම්බපානිනම් පූරෙන්ත්වා පාරමී සම් පන්තෝ සම්බෝධි මුන්තමං ඒතේන සංච හෝතු තේ ජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ සංඛ්‍යානම් නන්දි වන්දනෝ ඒවන්තුයිහං ජයෝ ජයස්සු ජය මංගලං සංකන්ත්වා බුන්දරතනං ඕසදං මුන්තමං හිතං දේව මනුස්සානං බුද්ද තේජේන සොන්තිනානස්සන්තු පණ්ඩවා සම්බේ දුක්ඛාවෝප සංකන්ත්වා ධම්ම රතනං ඕසදං මුන්තමං වරං පරිලාවෝප සමනං ධම්ම තේජේන සොන්තිනා නසන්තු පණ්ඩවා සම්බේ භයාවෝප සමෙන්තුතේ සංකන්ත්වා සංඝරතන ඕසදං මුන්තමං වරං ආහුනෙයං පාහුනෙයි සංඝතේජේන සොන්තිනානසන්තු පණ්ඩවා සම්බේ රෝගාවෝප සමෙන් යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නන්ති තස්මා සන්ති භව යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නන්ති තස්මා සන්ති භවං යං කිංචි රතනං ලෝකේ විඤ්ඤති විවිධා පුතෝ රතනං සංඝ සමන්නත් තස්මා සන්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සංච හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරන්නේ තේන සංච වන්දේ හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං ඒතේන සංච වන්දේන හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවජ්ජන් සම්බ රෝගෝ විනංසතු මාතේ භවන්තරායෝ සුඛී දීගායු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවි සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවි සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ හොඳයි අප රැස් කරගත් මේ සියලු කුසල් අප නමින් මියගොස් පින් බලාපොරොත්තුවකින් කිසියම් ඥාති පිරිසක් ඇතනම් ඒ සියලු ඥාති හොඳ මේ පින දැක සුවපත්ත්වා සුගතිගාමී වෙත්වා ඒ පින් අනුමෝදන් වන ඥාතීන්ගේ ආශිර්වාදයෙන් අපේ පින්වත් චන්ද්‍රයා ප්‍රධාන ඔබ හැම දෙනාගේම ජීවිතවලට සියලු යහපත රැකවරණයේ ආශිර්වාදියත් ආරක්ෂාකර දෙත්වා සලසා දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රැස් කරගත් මේ සියලු කුසල් සම්මා දෘෂ්ටික දිවිනුත් අනුමෝදන්ව පින්වත් ඔබ හැම දෙනාගේම ජීවිතවලට සියලු රැකවරණයේ ආශිර්වාදයේ සරසා දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා හොඳයි සදේවත් වාසනාවන්ත පින්නතුනි අද දින මෙයන් ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරපු මොහොත බුදු දම සංඝ කියන තෙරුවන පාදක කරගෙන ත්‍රිවිධ රත්න ආශිර්වාදයේ සල්සා ගන්නට කරපු උතුම් පින්කම ඒ අතර බුදුගුණ මෛත්‍රී භාන වඩලා බුද්ධානුස්සති වැඩීමෙන් මෛත්‍රී භාන වැඩීමෙන් ලොවැසි හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමෙන් මෙත් වැඩීමෙන් ජනිත කරගත්තා වූ මේ සියලු කුසල ආනිසංසයෙන් පින්වත් හැම දෙනාගේම ජීවිතවලට එළඹලා තියෙන සියලු අපල උපද්‍රව දුර වෙලා සෙත සාන්තිය යහපත සැලසේවා කායික මානසික සුවපත් භාවය සැලසේවා විශේෂයෙන්ම චන්ද්‍රයාගේ අනාගත කටයුතු හැමතිම්ම සාර්ථක වන්නට සියලු යහපත උදා වන්නට මේ උතුම් ආශිර්වාදාත්මක පින්කමත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මේ සියලු කුසල ආනිසංසෙන් ඔබ අප හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්බයා සෝකම් පන්තාච නිසෝකා වන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සවින්ත වෙන සත් සම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.